අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සම ශ්‍රී ලංකා කාරක සභාව රැස්වුණා. ඒ වතරමුල්ලේ පිහිටි අපේ ගම පරිසරයේදී ඒ වැඩකටයුතු අවසන් වීමෙන් පස්සේ කාරක සභාවේ අන්තිවරුන් එළියට ආවේ ප්‍රසන්සුන් තාලයකින් ඔවුන් හූ කියමින් මහින්ද රාජපක්ෂ මහත්මයාව නැවත අවශ්‍ය බව තමයි සඳහන් කළේ. එම තමයි කිව්වේ මේ විධායක කාරක සභාවේ පත් කරගත්ත කිසිම නිලධාරී මණ්ඩලයේ කිසිම නම් සඳහන් කළා නැහැ. මෙතන ගියාට පස්සේ අපිට නිකන් අතුසන්න තමයි සිද්ධ වුණේ කියලා. ඒ නිසා දැන් දැඩි නිසංසුන්තාවයක් තමයි තියෙන්නේ මෙතන ජනකලා කේන්ද්‍රයේ සහ මාර්ගයේ හකස් ටෝන් බිම ඉඳගෙන වාහන වලට යන්න දෙන්නේ නැති තත්ත්වයක් තමයි මේ වෙනකොට තියෙන්නේ. ඇමතිවරු මන්ත්‍රීවරු ඔක්කොටම දැන් යන්න විදිහක් නැතුව තමයි තියෙන්නේ. එතන ඇතුලේ හදපදයක් තියෙනවා මේ ගත වාහන වල. එවැනි තත්ත්වයක් තමයි මේ වෙනකොට තියෙන්නේ. අතරම මේ වෙනකොට නැවත නිසංසුන්තාවය මත වෙනවා. අපිට තුන් සමගන්න මම කල්පනා කරනවා සර්. බතරමල් අපිට පරිසරයේ මම කල්පනා කරනවා.